සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතන් සුචිසාරදීසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සම්බපාපංස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත පරියෝදපනම් ඒතං බුද්ධාන ශාසනං සදේවත් වාසනාවන්ත පින්නතුනි මේ අත්තන් වෙනුවෙන් සිද කරන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව දැන් අප ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අප හිතවත් ශානානකර මහත්මාගේ ඊටාම සමීවතම යහළ මිත්‍ර ආදීන් කීප දෙනෙක් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයට ධර්මයෙන් කරන්න පුළුවන් උපකාරයක් විදියට සිද කරන ධර්ම දේශනා මාලාවයි අද සිට මේ විදියට ආරම්භ වන්නේ බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කළා දීලා ඔබේ ජීවිතයට අර්ථයක් සලසා ගන්නට ඔබට උදව් කරන්නටයි මේ වැඩසටහන අප ආරම්භ කළේ. ඉතින් අපත් සමග වසර ගාණක් අඛණ්ඩව ධර්මයෙන් සම්බන්ධතාව පවත්වපු අපේ ශාන් මහත්මයා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කාලයක් හිටියේ. ඉතින් එතුමා එක දිගටම වසර 7ක් විතර අපේ ධර්ම දේශනාවලට අහුම්කන් දුන්නා. ධර්ම පන්තිවලට ආවා. ඉතින් එතුමා ලැබපු ධර්මාවබෝධය ධර්මඥානය සහ ඒ දහමින් ලැබපු සතුට එතුමාගේ යහළුවන් සමග බෙදා හදා ගන්න ඕන කියන ලොකු මෛත්‍රී සිතුවිල්ලකින් තමයි මේ වැඩසටහන ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් ප්‍රථමයෙන්ම අපි එතුමාට පින් දෙනවා මේ වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව. ඉතින් බුදුදහමේ සඳහන් වෙනවා සුහද කියලා වචනයක්. අපි සහෘදය කියලා කියන්නේ සුහද කියන වචනේ සහෘදය කියන වචනේ ඔබ බොහෝ විට පාවිච්චි කළ ඇති. ඒක තේරුම ඔබ කොච්චර දුරට දන්නවාද කියන එක අපි දන්නේ නැහැ. මේ වචනේ ඊටාම සුවිශේෂ වචනයක් බුදුදහමේ තියෙන සිඟාලෝවාද සූත්‍රය වැනි තැන්වලත් මේ සුහද මිත්‍රයා ගැන කරුණු පැහැදිලි කරනවා. සුහද කියන්නේ හොඳ හදවතක් තියෙන කෙනෙක් කියන එක. හදවත ලස්සන වෙනකොට ඔහු ඇසුරු කරන යාළු මිත්‍රාදීන්ගෙන් ඒ ගුණය ඉස්මතු වෙනවා. ඉතින් හොඳ හදවත් තියෙන අයට තමයි සුහද කියලා කියන්නේ සහෘදයා කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම ධර්මයෙන් යම්කිසි කෙනෙක් දිනු වෙනකොට ඔහුට තමන්ගේ ළඟම යහළු මිත්‍රාදීන් තමයි මතක් වෙන්නේ. ඒ තමා ලැබපු ධර්ම සතුට යහළුන් සමග බෙදා හදා ගන්න ඕන කියන ආකල්පයක් ඇති වෙනවා. ඒ කඩියේ විතරක් නෙවෙයික බුද්ධ කාලේ ඉඳන්ම තිබෙච්ච දෙයක්. බුදුරජාන් වහන්සේත් පහළ වෙන කලින් ඉඳන්ම මේක තිබුණා. එදා බ්‍රාහ්මණ සමාජය අය ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළේ ඔවුන් ධර්මය හොයාගෙන ගියා. පින්නතු නහල ඇති උපතිස්ස කෝලිතති කියන යාළුවන් දෙදෙනා ගැන ඔබට පුරුදු විදිහට කියනවා නම් සැරියුත් මොගලන් දෙනම උන්වහන්සේලාට ගිහි කාලය සඳහන් කරේ උපතිස්ස සහ කෝලිත කියලා. මේ යාළුවන් දෙන්නත් බොහෝ කාලයක් එක මිත්‍රයන් විදිහට හිටියේ. ඔවුන් දෙන්න ගෙදරින් නික්මෙලා ධර්මය හොයාගෙන ගියා. යනකොට වොන් සාකච්ඡා කළා මුලදී කෙනෙකුට මුලින්ම ධර්මය හමු වුණා නම් අනිත් යාළුවත් හොයාගෙන ඇවිල්ලා ඒ යාළුවාට ධර්මය සඳහන් කරනවායි කියලා. එහෙම කතිකාවතක් ඇති කරගෙන තමයි යෙදෙන නික්මිල ගිහිල්ලා පස්සේ කාලේ උපතිස්ස නැත්තං සරුවත් හාමුදුරන්ට අස්සජි හාමුදුරු මුණ ගැහිලා ධර්ම ශ්‍රවණය කරලා ධර්ම අවබෝධය කරගත්තට පස්සේ තමන්ගේ කෝලිත යාළුවාට නැත්තම් මුගලන් යාළුවා හමු වෙන ගිහිල්ලා උන්වහන්සේටත් මේ කරුණ සඳහන් කළ දෙන්නම සමග තමයි බුදුහාඳුර හමු වෙන ගියේ. ඉතින් මේ අතීතය කතා ප්‍රවෘත්ති. මේ වගේ කතා රැසක් අපට බෞද්ධ සාහිත්‍ය තුළ දක්නට ලැබෙනවා. ඒ වගේම පුකුසාත කියන රජතුමා, ඔහුට මේ ධර්මය ලැබුණේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඉතින් අපි අහලා තියෙනවා අතීත කතාවල සමහර රජවරු, ඒ රජවරුන්ට ධර්මයේ දන්නේ නැති රජවරු තමන්ගේ මිතුරු යාළුවන්ට තෑගි විදියට යවන්නේ රන් රිදී මුතුමැණික් වගේ දේවල් තමයි හොඳට සරසලා යාළුවන්ට තෑගි විදියට යවන්නේ. රජවරු තෑගි හුමාරු කරගත්තේ එහෙමයි. ඇතැම් අබෞද්ධ රජවරු බෞද්ධ රජ කෙනෙකුට මේ වගේ වටිනා දෙයක් එවුවාම ඔබ පුදුම වේ. ඇතැම් විට ඒ බෞද්ධ රජතුමා මොකක්ද අර අබෞද්ධ කෙනාට යවන්නේ? ඇතැම් විට ලස්සන රත්තරන් කරඬුවක දාලා ලියලා තල්පත්වල ඇතැම් විට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලෝකයේ පහළල තියෙන ඔබත් මේ ත්‍රිවිධ රත්නයේ සරණ යන්න කියලා මේ ත්‍රිවිධ රත්නය තමයි ඔවුන්ට තෑග විදියට යවන්නේ. අතීතයේ මෙහෙමයි තෑගි හුමාරු කරගෙන තියෙන්නේ. ඒකෙම පසු කාලීන උදාහරණයක් විදියට තමයි අශෝක රජතුමා තෙරුවන් සරණ ගියාට පස්සේ ඔහුට මතක් වුණේ ඔහුගේ ළඟින් ඉන්න යාළුවා ශ්‍රී ලංකාවේ හිටිය දේවානම්පියතිස්ස රජතුමා. ඔහු දේවානම්පියතිස්ස රජතුමාට ලිපියක් එවනවා, මම බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගියා, ඔබත් තෙරුවන් සරණ යන්න, ඒ සඳහා මම ළඟදීම ධර්ම දූතයන් වහන්සේ ලෙවනවායි කියලා. මේ වගේ කතා ප්‍රවෘත්ති රැසක් අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම බුදු දහම තුළ තවත් විශේෂ කාරණයක් සඳහන් වෙනවා. යම්කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ගැන යම්කිසි මට්ටමක හරි අවබෝධයක් ඇති වුණා නම්, ඒ වගේම යම්කිසි කෙනෙක් මේ බුදු දහම සංඝ කියන තෙරුවන සරණ ගිහිල්ලා ඒ පිළිසරණ කෙනෙකුට ලැබුණා නම්, ඒ වගේම සතර සතිපට්ඨානය ගැන කිසියම් කෙනෙකුට අවබෝධයක් ලැබුණා නම්, ඔහු කරන ප්‍රධාන දෙයක් තමයි ඔහුගේ ළඟම ඉන්න යාළුවන්ටත් මේ පණිවිඩය කියනවා කියලා. ඒ යහළුවන්ගේ ළඟ එක්තරා සුවිශේෂ ලක්ෂණයක් තියෙනට ඕන. ඒ තමයි සුවච කියන ලක්ෂණය. සුවච කියන්නේ ඇහුම් කන්දීම කියන එක, සාවධාන ඇහුම් කන්දීම, ඇක්ටිව් ලිස්නින් කියන එක. අපි ඇසුරු කරන කෙනෙක් අපි කියන වචනෙට නැඹුරු වෙන්න කැමති නම්, ඒ වචනේ අහන සූදානම් නම් ඔහුට අපට දෙන තියෙන වටිනාම දේ තමයි ධර්මය කියලා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහනට සහභාගී වෙච්ච ඔබ හැම දෙනෙක්ගේම ළඟ මේ ලක්ෂණයේ ගුණාංගය තියෙනවා. මේ දේශනේ අහන්නට ඔබට අවස්ථාව ලැබුණේ ඔබේ කහන්නට සූදානමක් ඔබේ තිබුණ පූර්ව සූදානම. මෙන්න මේ ලක්ෂණය පින්නතුනේ ඉහළම ගුණයක් විදිහට බුදුදහමේ සලකන්නේ. මේක සරල ගුණාංගයක් නෙවෙයි. යම්කිසි කෙනෙකුගේ සුවච බව තියෙනවා නම් ඒ කෙනාට ආධ්‍යාත්මික ගමන මගේ හෝ කැමැති ඕනම තත්ත්වයක් කරහොට යන්න පුළුවන් කියන එකයි කියන්නේ. කරණමෙත සූත්‍රයේ මේක තමයි සුවචෝචස්ස මුදුවනතිමානී කියලා සුවජ කියලා ගුණයක් විදිහට මේක සඳහන් කරන්නේ. ඉතින් මේ වැඩසටහන සහභාගී වෙන පිරිස ඔබ හැමදෙනෙක්ම සතුටු වෙන්න ඔබ සසර කලාව ලොකු පිනකින් ඉන්න කෙනෙක්. ඒ පින හොඳටම පැහැදිලි වෙන්නේ මේ වචනේ අහන්නට තරම් ඔබට හිතක් යෙදුණා, ඒකට කැමැත්තක් ඇති වුණා. ඒ කැමැත්තෙන් කියන්නේ ඔබට ආධ්‍යාත්මික ගමන් මගේ ඉහළම මට්ටමට යන්නට ඔබට සුදුසුකම් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කාරණා කිහිපයක් ශ්‍රාවකයන්ට දේශනා කරනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි න වංකජාතෝ කියලා. එහි තේරුම තමයි එන්න පින්නතුනි, අසටෝ කපටි නොවන, අමායාවි මායාකාරි නොවන, න වංකජාතෝ අවංක, කපට නොවන, මායාකාරි නොවන, අවංකයට විඤ්ඤෝ පුරිසෝ බුද්ධිමත් අයට මේ ධහම වෙත එන්න කියලා සඳහන් කළා. එතකොට ධර්මයේ ප්‍රයෝජන ලබන්න පුළුවන්කම තියෙන එකාතකින් ඇහුම් කන්දීමේ ගුණාංගය තියෙන්න ඕන, අවංක වෙන්නට ඕන, කපටි නොවෙන්න ඕන, ඒ වගේම බුද්ධිමත් වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ ටික තමයි කරණීයමෙත සූත්‍රයේ මූලික ගුණාංග විදිහට දක්වන්නේ. ගුණ රසක් එහි මුලින් විස්තර කරනවා. ඒ ගුණාංග ටික ඔක්කොම මේ කරුණ තුළ ගොනු කරන්න පුළුවන්. අවංක බව, බුද්ධිමත් බව සහ සුවච බව කියන මේ ගුණාංග තුන අපේ ජීවිතයේ තියෙන ඉහළම ගුණාංග විදියට බුදුහාඳුරෝ සලකනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, එහෙනම් අම්මට තාත්තට සලකන එක, කළ ගුණ සලකන එක, දන් දෙන එක, සිල්වන්ත වෙන එක, ඒව ගුණාංග නෙවෙයිද කියලා ඔබට ප්‍රශ්න නැගෙන්න පුළුවන්. ඒවත් ගුණාංග තමයි. නමුත් ඒ මුලින් කියපු ගුණාංගවල අඩුපාඩුකම් තිබුණත් යම්කිසි කෙනෙක් ළඟ මෙන්න මේ ගුණාංග තුන තියෙනවා නම් සුවච බව, අවංක බව සහ නුවණැති බව. මේ ගුණාංග තුන ඔබේ ළඟ තියෙනවා නම් ඔබේ ජීවිතයේ කොයිතරම් අඩුපාඩුකම් තිබුණත් ඒ සියල්ලක්ම ඔබට නිවැරදි කරගෙන ජීවිතයේ ආධ්‍යාත්මික ගමන් මගේ ජයග්‍රහණය කරා ඔබට යන්න පුළුවන් කියන එකයි මේකෙන් කියන්නේ. ඔබ දන්නවා අඟුලිමාල වැනි අය ජීවිතේ හුඟක් අඩුපාඩුකම් තිබුණා. බුදුහාඳුරන්ට මුණ ගැහිච්ච සමහර ශ්‍රාවකයන් තුළ ජීවිතයේ වැරදි අඩුපාඩුකම් තිබුණා. ඒ මොනව තිබුණත් ඔවුන් ළඟ මෙන්න මේ ගුණාංග ටික තිබුණා. අවංක බව, සුවච බව සහ නුවණැති බව කියන මෙන්න මේ කරුණ තුන තිබුණ නිසා ඔවුන්ට පුළුවන්කම ලැබුණා අර ජීවිතයේ සියලුම අඩුපාඩුකම් එක මොහොතෙන් අඩු කරගන්නට. ඒ නිසා ඔබට සතුට වෙන්න පුළුවන් ඔබේ ජීවිතයේ තියෙන ගුණාංග දිනු කරගන්නටත්, යම්කිසි අගුණයක් තියෙනවා නම් ඒවා බැහැර කරගන්නටත් ඔබ ළඟ තියෙන මෙන්න මේ ගුණාංග තුන ඔබට හේතු වෙනවා කියන විශ්වාසයක් ඇති කරගන්නට. එනිසා මේ කියන කරුණු අපි මේ අනුපිළිවෙලින් කියන්නේ ඔබ මේ හැම කරුණක් ගැනම ඉතාම අවධානයෙන් ඉන්නවා ඇතැයි කියලා අපි හිතනවා. මේ සරල කරුණාට පින්නතුනි මේව බුදුදහම තුල ඉහළම ගුණාංග විදියට ක්වොලිටීස් විදියට දක්වලා තියෙන්නේ. මේව සරල දේවල් නෙවෙයි. එතකොට මුලින්ම තියෙන ගුණාංග ටික තමයි අවංක බව, සුවච බව සහ බුද්ධිමත් බව කියන එක. අවංක බව කියන්නේ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්න ඕන කියන අවංක හැඟීමක් තියෙනට ඕන. සුවච කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. ඒ කියන කරුණ හොඳට සාවධානව ඇහුම්කන් දෙනවායි කියන එක. ඊට පස්සේ නිපක නැත්තම් බුද්ධිමත් බව කියන්නේ හොඳට නුවණින් මේ කරුණ තේරුම් අරගෙන කෙතෙක් දුරට ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන අවධානයෙන් සිටීම. ඉතින් මෙන්න මේ ගුණාංග තුන ආරම්භයේදීම අපට තියෙනට ඕන. මෙන්න මේ ගුණාංග තියෙනකොට ඊළඟට අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. කියන්නේ මේ ගුණාංග තියෙනවා කියන්නේ අපි ආධ්‍යාත්මික ගමන මඟ කියන්නට සූදානම් වෙන කෙනෙක් කියන එක. අන්නේ සූදානම නිකන් ලැබෙන්නේ නැහැ. සසර පිනකින් තමයි මේ ගුණාංග තමන්ට පිහිටන්නේ. එතකොට මේ ගුණාංග පිහිටනවත් එක්කම තමන්ට තමන්ගේ බුද්ධි මට්ටමේ ප්‍රමාණයට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා කියුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් සම්මුඛව මුහුණට මුහුණ මුණ ගැහෙන්න ඕන කියලා. අතීතයේ එහෙම තමයි තිබුණේ. නමුත් වර්තමානයේ එක හුඟක් දුරට වෙනස් වෙලා නවීන තාක්ෂණයත් එක්ක බලනකොට අපට අපේ ආධ්‍යාත්මික මිතුරන් සොයාගෙන යන්න පුළුවන් තමන්ගේ නිවස ඉඳගෙනම. ඔබේ ජංගම දුරකථනය ඔබට ලෝකේ ඕන තැනක ඉන්න යහළුවන්ට ළඟා වෙන්නට තියෙන මාධ්‍යයක් වෙලා තියෙනවා. එනිසා වර්තමානින් අපි හුඟක් වාසනාවන්තයි. අපේට තියෙන උනන්දුවේ පමණට සහ බුද්ධියේ පමණට අපට ලෝකෙ ඉන්න ඉහළම කල්යාණ මිත්‍රයන් වෙත ළඟා වෙන්නට අපට ද අවස්ථාව තියෙනවා. ඒක ජීවිතයේ සුවිශේෂී භාග්‍යයකට සලකන්නට. මෙන්න මේ කල්යාණ මිත්‍රයන් තමයි අපේ ජීවිතයේ සම්පූර්ණ ගමන මඟ තීරණය කරන්නේ. අන්න ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපට නොඑක් දේවල් ජීවිතේ ලැබෙනවා. සාමාන්‍ය ජීවිතයේදී ඇතැමිට කෑම බීම ලැබෙන්න පුළුවන්. ඉඳුන් හිටුන් ලැබෙන්න පුළුවන්. නිවාස ආදිය ලැබෙන්න පුළුවන්. නමුත් මේ සියල්ලටම වඩා අපට වැදගත් වෙන්නේ ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබීම. නැත්තම් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් මූලාශ්‍ර වෙත අපව රැගෙන යන එක තමයි කල්යාණ මිත්‍රයන් අපට සිද කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකාතකින් මෙලව ජීවිතය සාර්ථක කරගන්නට කල්යාණ මිත්‍රත්වය අවශ්‍ය දෙයක්. යගපජ්ජ සූත්‍රයේ දේශනා කරනවා මෙලව ජීවිතය සඵල කරගන්න උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන කරුණවලින් එක කරුණක් විදිහට කල්යාණ මිත්‍රත්වය දක්වනවා. සාමාන්‍ය මෙලව ජීවිත විතරක් නෙවෙයි ඊළඟට දක්වනවා ප්‍රඥාව දිනු කිරීම සඳහා. බුද්ධ සූත්‍රයේ දක්වනවා ප්‍රඥාව දිනු කරගෙන මේ ආධ්‍යාත්මික ගමන් මගේ පෘථග්ජන භූමියේ ඉඳන් අරහත් භාවයේ දක්වා යන මේ ගමන් මගේදී කල්යාණ මිත්‍රාශ්‍රය කියන එක සුවිශේෂී උපකාරයක් සිදු කරනවායි කියලා. අන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් තමයි අපිට මේ ධර්මය ලැබෙන්නේ. එතකොට අන්නේ ධර්මයේ ලැබෙනකොට අපට අවබෝධ වෙන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපි අද මේ ලබාගෙන තියෙන ජීවිතය කොයිතරම් වාසනාව සම්පන්න ජීවිතයක්ද කියන එක අපට අවබෝධ වෙනවා. මෙන්න මේක තමයි මුලින්ම අපට ලැබෙන අවබෝධය. මේ මිනිස් ආත්ම භාවය කොච්චර දුර්ලභ දෙයක්ද සුගතියක් ලැබෙන එක කොච්චර අපහසු දෙයක්ද? සද්ධර්මයක් අසන්නට ලැබෙන එක කොයිතරම් කාලාන්තරයකට වරක් ලැබෙන අවස්ථාවක්ද? ඒ වගේම මේ අවස්ථාවේදී අපි කොයිතරම්නම් පහසුකම් ටිකක් ලැබලා තියේද? මෙන්න මේ කරුණු ටික ගැන අවබෝධයක් ලැබෙනවා Tamanට ධර්ම ශ්‍රවණය කරනකොට. එතකන් අපට හිතෙන්නේ ජීවිතේ නොලැබෙච්ච දේවල් ගැන තමයි හිතෙන්නේ. මේ දේවල් ලැබුණ නැහැ කියලා සමහර කෙනෙක් දුකෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර කෙනෙකුට හිතෙන්නේ මම සමාජයට, ඥාතීන්ට, මිත්‍රයන්ට මෙච්චර දේවල් කළා මට ඒගොල්ලන්ගෙන් අසාධාරණයක් වුණා කියලා. මේකත් අපිට බොහෝ වෙලට හිතෙනවා. අනිත් ඇට කල්ල වැඩක් නැහැ. හරි මාසත් පුරුෂ පිරිසක් ඉන්නේ. ඔහොම කියලා තමයි අපිට බොහෝ වෙලට හිතෙන්නේ. පින්නතුනේ මෙන්න මෙතෙන්දී අපි හුඟක් අවධානයෙන් ඉන්න ඕන. මේ කියන හැම කරුණක් ගැනම හුඟක් අවධානයෙන් ඔබ ඉන්න. ඔබේ ජීවිතේට ලොකු අර්ථයක් මේ දේවල් වලින් ලැබෙයි. පින්නතුනේ අපට හිතෙන්නේ අපේ ජීවිතයෙන් ඇතැම් විට සිදුවෙච්ච අඩුපාඩුකම් නැත්තම් ළඟා වෙන්න බැරි වුණු ඉලක්කයන් මේව තමයි අපට හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට අපෙන් අනිත් අයට සේවයක් කළා තියෙනවා අනිත් අයකින් අපට දෙයක් උනේ නැහැ කියලා තමයි අපට මුලදී හිතෙන්නේ. නමුත් පින්නතුනේ ඔබ විශ්වාස කරනවාද ඔබ ධර්මයෙන් ඉදිරියට යනකොට ඔබට ධර්මයේ තේරුම් ගන්නකොට ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ ධහමෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙනකොට ඔබට හිතෙනවා ඔබට ජීවිතේ ලැබෙන්න ඕන සියලුම දේවල් ලැබිලා කියලා. ඒ විතරක් නෙවෙයි ඔබට මේ ධහමේ සතුට ලැබෙනකොට ඔබට හිතෙනවා ඔබට ලෝකෙන් වෙච්ච දේ සේවය බලනකොට ඔබ ලෝකයට කරපු දේවල් මදී කියලා. ඔබ දැනටත් ලෝකයට සේවයක් කරන ඇතැමිටේ සේවයට ඔබ වැටුපක් ගන්නවා. නමුත් ඔබට ධර්මයේ පිළිබඳව යම් කිසි මට්ටමකට හරි අවබෝධයක් ලැබිලා ඒකෙහි ආනිසංස ඔබට මේ ජීවිත කාලයේහි සාන්දෘෂ්ටික වශයෙන් අත්විඳිනට ලැබුණොතින් ඔබට එදාට හිතෙයි හිතෙනවා අනිවාර්යයෙන්ම ඔබ දවසේ පැය 24ම නොනිදා නොමිලේ ලෝකයට සේවය කරත් ඔබ ලෝකයට ණයයි කියලා. පින්නතුනි මේ වගේ අවබෝධයකට එන දවසක් අපට ජීවිතේනවා. ඒ තරම් වටිනා දහමක් ඔබට මේ ලැබිලා තියෙන්නේ. ඒ දහම සාරාංශික කල්පලක්ෂයක් තුළ සාස්ත්‍රවරයෙක්ගේ මහා පර්යේෂණයක, ගවේෂණයක කැපවීමක ප්‍රතිඵලයක්. ඒ දහම කියලා කියන්නේ වසර 2600ක භික්ෂුන් වහන්සේලා කරපු මහත් වූ මෙහෙවරක කැපවීමක සේවයක ප්‍රතිඵලයක් විදියටයි අපට අද දවසේ මේ ධර්මය ලැබිලා තියෙන්නේ. අන්නේ ධර්මය අහන්නට ලැබෙන පමණට අපට අපේ ජීවිතයේ වටිනාකම තේරෙනවා. අපේ ජීවිත ලොකු සතුටක් අපට ඇති වෙනවා. අපට ජීවිතේ අපි තවම ජීවත් වෙනවා නම් ඒ වගේම තමන්ට යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙනවා නම් තමන්ට ඒ දෙක ප්‍රමාණවත්. හුස්ම ගැනීමත් යමක් අහලා තේරුම් ගන්නට කියවලා තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් කියන මෙන්න මේ දෙක අපට තියෙනවා නම් අපේ ජීවිතයේ 80%කට වඩා සාර්ථකයි කියලා අපට සතුට වෙන්න පුළුවන්. අපේ ශරීරයට කොයිතරම් ලෙඩක් හැදිලා තිබුණත්, කොයිතරම් ආබාධිත මට්ටමේ හිටියත්, කොයිතරම් අධ්‍යාපනයෙන් අඩු මට්ටමක හිටියත්, කොයිතරම් දුප්පත් මට්ටමක අපි හිටියත්, අපේ ඒ තියෙන අඩුපාඩුකම් ඉතාම සල්පයයි. අපට ඊට වඩා ලොකු දෙයක් ජීවිතේ ලැබිලා තියෙනවා කියලා ඔබ සතුටට පත්වන්න. ඔබ අපතාම ජීවත් වෙනවා. ඒ වගේම යමක් හොඳට තේරුම් ගන්න පුළුවන් නෝනක් අපට තියෙනවා. මෙන්න මේ දෙකෙන් අපට අනිත් සියලුම දුක්ඛම කටළු වලින් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට අපට ඵලෙමෙම ලැබෙන අවබෝධය මෙන්න මේක අපේ ජීවිතයේ කොච්චර වටින ජීවිතයක්ද, අපි කොයිතරම් වාසනාවන්තද, කොච්චර දුර්ලභවද මේ අවස්ථාව ලැබලා තියෙන්නේ කියන සතුට අපට ඇති වෙනවා. මේක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ අවබෝධයත් එක්කම අපට අද අප මාතෘකාවසෙන් තෝරාගත්තු ගාථාවේ තියෙන සබ්බ පාපසකරණං කියපු විදිහට හැකිතාක් අකුසලෙන් දුරවන්නට අපි උත්සාහ ගන්නවා. ප්‍රාණඝාතාදී අකුසලෙන් දුර වෙලා, බොරු කීම ආදී වැරදි චර්යාවලින් දුර වෙලා හැකිතාක් දුරට අපි අකුසලෙන් මිදෙන්නට උත්සාහ කරනවා. ඇයි එහෙම කරන්නේ? බාහිර කෙනෙකුට තියෙන බයක් නිසාවත්, විරන්දයක් නිසාවත් නෙවෙයි, අපි අපේ ජීවිතේටම තියෙන කැමැත්ත නිසා. අපි අපේ ජීවිතයට, අපේ දියුණුවට, අපේ සතුටට අප හානියක් කරගන්න කැමති නෑ. ඒ නිසා හැකිතාක් දුරට අපි අකුසලෙන් මිදෙනවා. අකුසලෙන් මිදෙනකොට පින්නතුනි තමන්ට තමන්ගේ ජීවිතයේ දැනට තියෙන කරදර කම්කටොළු බොහොමයකින් තමන්ට නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. අපි යම්කිසි වැරදි චර්යාවක් යෙදෙනවා නම් ඒකෙන් තමන්ටත් ළඟම ඥාතීන්ටත් මිත්‍රාදීන්ටත් ලොකු අපහසුාවක් ඇති වෙනවා තමන්ගේ වැරදි චර්යා නිසා. ඒ නිසා මේ අයහපත් චර්යාවලින් මිදීම තමන්ගේ මෙලව ජීවිතයම සඵල කරගන්න හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් දුගතියට පත්වීමේ අවස්ථාව වෙනුත් මගේ හැරගන්නට මේක තමන්ට උපකාරයක් වෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි කුසලස් උපසම්බදා කියපු විදිහට අපි ජීවිතයේ කුසල් කරගන්නවා, ජීවිතේ ලස්සන වෙන දේවල් කරනවා, පින්කම් කරගන්නවා. මේ පින්කම් කියලා කියන්නේ චිත්ත අලංකාරං චිත්ත පරික්කාරං කියලා කියනවා. සිත අලංකාර කරන දේවල් සිතට පිරිකර කියලා සඳහන් කරනවා. සමහරට අපි පින්කම් කරනකොට අපි හිතන්නේ අනිත් අයට මං උදව්වක් කරා පින්කමක් කරා කියලා. නමුත් ඇත්තට මේකෙන් වෙන්නේ තමන්ගේ හිත ලස්සන කරගන්න එක, තමන්ගේ හිත අලංකාර කර ගැනීමක් තමයි එතෙන්දි සිද්ධ වුනේ. ඒ නිසා අපි අපේ හිත ලස්සන කරගන්න කරන දේවල් තමයි පින්කම් කියලා කියන්නේ. ඒ තමයි දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. මේව කරන තරමට අපේ වටා පිටාව ලස්සන වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ හොඳම කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා ජීවිතේ. මේකත් අපට ලැබෙන ආනිසංසය. එතකොට මෙන්න මේ පියවර කිහිපයක් අපි සඳහන් කළා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනකොට අපිට ජීවිතේ ලැබෙන ආනිසංස පිළිබඳව එකක් තමයි තමන් මේ ජීවිතේ ලැබපු අවස්ථාව, භාග්‍ය සම්පන්න අවස්ථාව ගැන ලොකු සතුටක් තමන්ට එනවා. ඒ වගේම හැකිතාක් ජීවිතේ අඩුපාඩු වලින් දුර වෙන්න ඕන කියන උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම තමන්ගේම ජීවිතයේ සතුට සලසාගෙන හැකිතාක් දාන ආදී පින්දහම් කරගන්න ඕන කියන උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම ජීවිතේ වඩාත්ම ඉහළ තලයකට යන්නට තියෙන ඉහළ මනුසාසනයක් තමන්ට මුණගැහෙනවා. ඒ තමයි සචිත්ත පරියෝධපනම්, තමන්ගේ හිත පිරිසුදු කර ගැනීම. යම්කිසි වෙලාවක තමා දුකෙන් ඉන්නවනම්, අසතුටකින් ඉන්නවනම්, මානසික පීඩාවකින් ඉන්නවනම්, ඒ කියන්නේ තමන්ගේ හිතේ යමක් ගැන දැඩි ලෝභයක් හෝ ද්වේෂයක් නැත්නම් මෝහයක් කියන මේ අකුසල් මූලයන්ගෙන් කීපයක් හෝ එකක් තියෙනවා කියන එක. ඒ නිසා අපේ හිත පිරිසුදු කර ගැනීම තීරණය වන්නේ අපේ හිතෙන් රාග ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් දුරු කර ගැනීම මත. අන්න එපමණට අපට ජීවිතේ ලස්සන වෙනවා, ජීවිතයේ සතුට වැඩි වෙනවා, අපේ ජීවිතයේ ඉලක්කය කරා ළඟාවන්නට අපට සියලුම පහසුකම් සැකසෙනවා. එතකොට මෙන්න මේ කරුණු ටික තමයි අපට ධර්මයෙන් ලැබෙන ප්‍රධාන ආනිසංස විදියට දක්වන්න පුළුවන්. ඒතං බුද්ධහන සාසනම්, මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන අනුශාසන බවටත් පත් වෙන්නේ. එතකොට බුදුදහමේ තියෙන මූලික කරුණු ටිකක් අප මේ සාකච්ඡා කළේ. ඊළඟට තවත් විදියකින් බලන විට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ දේශ බලන විට ඒ ධර්මයේ ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ ජීවිතය සාර්ථක කරගන්න කළ යුතු දේවල්. ඒ තමයි උත්සාහයෙන් වැඩ කිරීම, උත්සාහයෙන් අධ්‍යාපනය ලැබීම සහ ධනෙ පීම, ඒ වගේම මේ උපයපු ධනෙ ආරක්ෂා කර ගැනීම, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම සහ සමජීවිකතාව, අප ලබන ආදායමට සරිලන විදිහට විහෙදම් පරිහරණය කර ගැනීම, විහෙදම් කළමනාකරණය කර ගැනීම. මෙන්න මේ හතර අපට අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙනවා. වග්ගපජ්ජි සූත්‍රයේ මේක දක්වනවා පාලි භාෂාවෙන්. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. එතකොට මෙන්න මේ හතර අපේ මෙලව ජීවිතය සඵල කරගන්න අපට හේතු වෙනවා. ඒක තමයි ආරම්භක පියවර. තමා හොඳට මහන්සියෙන් ඉගෙන කියා ගන්නව නම්, ඒ අධ්‍යයන සරලන විදියට දැහැමි රැකියාවක යෙදෙනව නම්, ඒ වගේ මේකෙන් ධනෙ ඉපීම සහ ඒව නිසිලස පරිහරණය කරමින් කලණ මිතුරන් ඇසුරු කිරීම තමන්ගේ මේ ජීවිතය සාර්ථක කරගන්නට තමන්ට හේතු වෙනවා. ඊළඟට බුදුහාමර දේශනා කළ අපි මේ ජීවිතය විතරක් සාර්ථක කරගෙන බෑ, අපි සසර ගමනක් යන අය, මරණයෙන් පස්සේ නැවත ජීවිතයකට පත් වෙන අය නිසා සසර ජීවිතය සුවපත් වෙන විදියට අපි කම්මස්සකතා ඥාණයෙන් යුක්තව අපි කරන කුසලාකුසල කර්මයන්ට සාපේක්ෂව අපට ආනිසංස හෝ ආදීනව ලැබෙනවා කියන අවබෝධයෙන් අකුසලෙන් මිදලා හැකිතාක් කුසල සිද්ධ කිරීම විශේෂයෙන් දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල යෙදීම තමයි ස්වර්ගගාමී මාර්ගයේ විදියට සුගතිගාමී වෙන පිළිවෙත විදියට බුදුරජාන් වහන්සේ අපට දේශනා කළේ. ඊළඟට වැදගත්ම කරුණක් තියෙනවා. මේ කරන පින්කම් බොහෝ විට හිතෙන්නේ අපට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන හේතු වෙනවා කියලා. නමුත් අප විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි අප දෛනිකව සිදු කරන දාන ආදී පින්දාම අනිසංස මරණයෙන් මතු විතරක් නෙවෙයි මේ ජීවිත කාලයම අපට අපේ ජීවිතය සාර්ථක කරගන්න සතුටෙන් ගත කරන්න හේතු වෙනවා. යතර විශේෂයෙන්ම අපට අතීත කර්ම ශක්තියන් විදියට අකුසල කර්ම විපාක මේ ජීවිතයට එන තියෙනවා නම් ඒව සැලකිය යුතු ප්‍රමාණයකින් පාලනය කළා. ඒ අකුසල් දුරු කරගන්නට අකුසල විපාක දුර්වල කරගන්නට අප සිද්ධ කරන මේ කුසල හේතු වෙනවා. බුදුදහම මේක සඳහන් කරනවා යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝයි මංගලෝකං පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා කියලා. යම් කිසි කෙනෙක් කරන්නා වූ ප්‍රබල කුසල් නිසා අකුසල් විපාක අතීතයේ කරපු අකුසල විපාක යටපත් කරගන්න දක්ෂුණොතින් ඒත නැත්තා හරියට අර වලාකුලට සැඟවිලා තියෙන හඳ වලාකුලින් නික්මෙනෝ වගේ එයා ලෝකයේ බබලනවායි කියලා. ඒ නිසා අපි කරන පින්කම් හිතන්න එපා මරණයෙන් පස්සේ යහපත් තැනකට යන්න විතරක් උපකාරී වෙනවා කියලා. අද අප මේ ජීවත් වෙන්නේ අපේ කුසලයේ ප්‍රබල නිසායි. ඇතැම් විට ඒ කුසලයේ දුර්වල වුණොත් අපේ ජීවිතයේ කරදර කමකට රැස්සක් එන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයන් පාලනය කරන්න අප කරන ප්‍රබල කුසල අපට හේතු වෙනවා. ඉතින් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා ඒ අපි කරන පින්කම්. ඔබ දැනටත් පින්කම් කරන අය අපි දන්නවා. ඔබ අම්මට තාත්තට සලකන අය, දැහැමිවරැකි රක්ෂා කරන අය, දරුවන් පෝෂණය කරන අය, ගෙදර බුද්ධ පූජාව තියෙන අය, පන්සිල් සමාදන් වෙන අය. ඉතින් මෙන්න මේ කරන පින්කම් වඩාත්ම සාර්ථක, වඩාත්ම ආනිසං සැලසෙන විදිහට කරන්න කොහොමද කියන කරුණත් අප ඉදිරියේදී ඉඩ ලැබෙන විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙතෙන්දි ප්‍රශ්නයක් ඇහුවා බුද්ධ පූජාව තැබීම සහ පංචශීලයේ සමාදන් වීම සහ ඒකට අදාළ කාලය පිළිබඳව. පින්නතුනි, කාලය ගැන ගත්තොතින් තමන් ඉන්න රටට අනුව ගත්තොත් දවල් 12ට කලින් අපි බුද්ධ පූජාව ආදිය පවත්වනවා. ඒක තමයි සාමාන්‍ය අපි සිදු කරන දේවල්. දානය පූජා කරන ඒවා. නමුත් ගිලම්පස අපට බුදුහාඳුර වෙනුවෙන් ඕන වෙලාවක පූජා කරන්න පුළුවන්. ඒකට වෙලාවක් නැහැ. ඒ වගේම සමහර ඇත්තන් හිතන එක දවසක් බුද්ධ පූජා පූජා කරවතින් හැමදාම තියන්න ඕනේ, ඒ නිසා අපට හැමදාම තියන්න බැරි නිසා අපි තියන්නේ නැහැ කියලා සමහර අය කියන අවස්ථා අපි දැකලා තියෙනවා. පිනතුනි, එහෙම දෙයක් නැහැ. තමන්ට පුළුවන් අවස්ථාවකදී තියන්න. තියන තරමට තමන්ට ආනිසංස ලැබෙනවා. තව දවසක තමන්ට තියන්න බැරි වුණා කියලා කිසි ගැටලුවක් නැහැ. ඒකේ අපලයක්වත් එහෙම අගුණයක් නැහැ. එනිසා පුළුවන් වෙලාවට තමන් කලින් දානය ගෙදර සූදානම් කරපු වෙලාවක බුදුහාඳුරු වෙනුවෙන් උන්වහන්සේ ජීවමාන කාලේ වැඩ සිටිනවා කියන ආකල්පයෙන්ම ඉතාම පිරිසිදුව තමන්ට පුළුවන් මට්ටමින් බුද්ධ පූජා වෙන් කරන්න. දවල් 12ට කලින් තමන් දානය සූදානම් කරපු දවසට ගෙදර. ඊළඟට තමන්ට පැන් වීදුරුවක්, ගිලම්පස ටිකක් බුදුහාඳුරු වෙන දවස ඕන වෙලාවක ඕනම වාරගානක් පූජා කරන්න පුළුවන්. මල් ආදී ඕන වෙලාවක පූජා කරන්න පුළුවන්. ඊළඟට පංචශීලයේ සමාදන් වීම. සමහර ඇත්තන් නිතිපතාම පංචශීලයේ සමාදන් වෙනවා. ඒක හොඳ දෙයක්. පුළුවන් නම් ඒක කරන්න. අපි රකින සිල් පද පිනතුනි නිකම් රකිනව නෙවෙයි, ඒව තමා ආනිසංස දැක දැක ඒව සිහි කර කර රකින තරමට තමයි ඒකේ ආනිසංස වැඩි. ඒක සීලයක් විතරක් නෙවෙයි, බුදුදහමේ සීලානුසති භාවනාව කියලා භාවනාවකුත් තියෙනවා. ඒ භාවනාව කියන්නේ වැඩිපුරම ඒ සිතිවිල්ලත් එක්ක ඉඳීම. දානය දානයක් විතරක් නෙවෙයි, ඒක අපට චාගානුසති භාවනා කරන්න පුළුවන්. ඒ තමන් දුන්නා වූ දානය ගැන නිතර නිතර සිහි කිරීම. ඒ වගේම තමා නිතර නිතර තමා පංචශීලය ආරක්ෂා කිරීමත් සමාදන් වීම උනත් හැකි වෙලාවදී තමන් කරන්න දවසට සැරයක් උනාට ගැටලුවක් නෑ, දෙපාරක් උනාට ගැටලුවක් නෑ. සමහර තුන් අතාව දවසට සිල් සමාදන් වෙනා ඉන්නවා. අපේ මේ වැඩසටහන සහභාගී වෙන සමිත කියලා මහත්තය කෙනෙක්, එතුමා එංගලන්තයේ ඉන්නේ. අපි එහෙදි දැක් අවස්ථාවකදී ඒ සුදු ජාතිකයන් දවසට තුන් වතාවක් ඒ ශ්‍රද්ධාවන්ත පින්වතුන් පන්සිල් සමාදන් වෙනවා. ඒ අය කියනවා ඒ තුන් වතාව සමාදන් වෙලත් මදී කියලා හිතනවා කියලා. ඒ අය සටහන් වලම ලියලා උපතින් අබෞද්ධය. නමුත් පස්සේ කාලේ බුදුදහම තේරුම් අරගෙන ඒ අය දවසට තුන් වතාව පංචශීලයේ සමාදන් වෙන එක කණ්ඩායමක් ඉන්නවා. ඉතින් අපිට සමාහට අපි උපතින් බෞද්ධය අපි හැඟීමක් තියෙනවා. ඉතින් ඕක කියන්න නෙවෙයි තියෙන්නේ, ඕක රකින්නයි තියෙන්නේ. ඒ නිසා අපි ඕක කීකේ ඉන්නේ අපි රකින්නවා කියලා සමහර අය කියනවා. ඉතින් රකින්න පුළුවන් නම් හොඳයි ඒක. නමුත් ඒක කිව්වා කියලා වරදක් නෑ. ඒක කියන තරමට අනිසංස වැඩි වෙනවා. ඒක සීලෙ විතරක් නෙවෙයි, ඒක භාවනාවක් වටපත් වෙනවා. ඒ නිසා Tamanට හැකි අවස්ථාවලදී පංචශීලය සමාදන් වෙන හොඳට ගාථා කියලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි ආදී වශයෙන් ඒ කරුණු හොඳට සඳහන් කරලා වචනයෙන් කියලා පංචශීලයේ සමාදන් වෙන්න. වෙලාව හැටියට ගත්තොත් ඒක තමන්ට උදෑසන කරන්නත් පුළුවන්. උදෑසන පංචශීලයේ සමාදන් වෙලා දවසේ වැඩ පටන් ගන්නවා නම් ඉතාම හොඳ දෙයක් ඒක. ඊළඟට දවසේ අවසානයේදී දරුවන් සමග ආමු වශයෙන් විනාඩි 10ක් හරි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වලා පංචශීලයේ සමාදන් වෙලා ගාථා කියලා ටික වේලාවක් භාවනා කරනවා නම් තමන්ගේ ජීවිතයට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. අනිත් දේ තමයි සමහර පින්කම් ගත්තොත් අද ලෝකේ කාලය කියන එක නිශ්චිත කාලයකදී අපට වෙන් කළ නැහැ. දැන් ඔබ දන්නවා මේ විශේෂයෙන් මේ සූම් තාක්ෂණය, ස්කයිප් ආදී මේ තාක්ෂණ ඔස්සේ බොහෝ අය දවසේ පැය 24න් නොයෙක් අවස්ථාවලදී ධර්ම දේශනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා. ඒ සඳහා අපට පහසුකම් සැලසීලා තියෙනවා. ඒ නිසා තමන් දක්ෂ වෙන්නට ඕන තමන්ගේ ජීවිතයේ මේ ධර්මයට කැප වෙන්න තියෙන ඉතාම ටික කාලයයි. එහි උපරිම ප්‍රයෝජන ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. සමහර අය අපි දන්නවා ඇතැම් විට සමහර රටක රෑ දෙකයි. රෑ දෙකට බණ තියෙන තවත් සමහර රටක දවල් දෙක වෙන්න පුළුවන්. එක රටක දවල් දෙකට කරන ධර්ම සාකච්ඡාව තව රටක උදෑසන දෙකට සමහර කෙනෙක් අවදිලා බණ අහනවා. ඉතින් ඒ වගේ දැන් මෙතන සහභාගී වෙන පින්තුන් අපි දන්නවා එහෙම කරන්නේ නැත්තො ඉන්නවා. ස්වාමින් වහන්සේලාත් එහෙමයි. උන්වහන්සේලා රෑ එකටත් ධර්ම දේශනා කරනවා, රෑ දෙකටත් බණ කියනවා. එහෙමද ලෝකයේ හුඟක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි අපට මේ ධර්මයේ ප්‍රයෝජන ආනිසංස දකිනකොට අපි සහ එහි ආනිසංස අපි භුක්ති විඳිනකොට අපට අනිත්‍ය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. එයයි කෙරෙහිත් මේක කොහොම හරි දෙන්න ඕන කියන අනුකම්පාවක් ඇති වෙනවා. ඒ නිසා කාලය ගැන මේ විදියට ධර්ම දේශනාදී ධර්මයේ පුහුණු කිරීම ආදියට ඕන වෙලාවක කරන්න පුළුවන්. සම්බුද්ධ පූජා පවත්වනකේදී ආහාර පාන ආහාර පූජ කිරීම දවල් 12ට කලින් කිරීමත්, ඒ වගේම මල් පහන් ආදී පූජා කිරීම තමන්ට දවසේ ඕනම වෙලාවකත් පංචශීලයේ සමාදන් වෙන එක තමන්ට කැමති වෙලාවක කැමති වාර ගණන කිරීමත් එක හොඳ දෙයක්. ඒ වගේම මේ පංචශීලයේ එන කරුණු හොඳට මතක තියාගෙන නිතර නිතරම සිතමින් ඒ කරුණු තමන් ආරක්ෂා කරන උත්සාහ කරන්න. වඩාත්ම වටින්නේ ඒ කරුණ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ප්‍රශ්නය අහපු පින්නතුන්ට තව කරුණු අහන්න තියෙනවා නම් මේ අවස්ථාවේදී අහන්නත් පුළුවන්. බුද්ධ පූජාව පැවැත්වීම සහ සිල් සමාදන් වීම ගැන ප්‍රශ්නයක් අහපු අයට තව විසඳ ගන්න තියෙන කරුණු එහෙම තියෙනවා නම් මෙතෙන්දීම අහන්නත් පුළුවන්. නැත්නම් අපි අවසානයේදී අහමු. හොඳයි ස්වාමීන් වහන්සේ, මේ මගේ ප්‍රශ්නේ ඇහුවේ මට පිළිතුර පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි, හරි, තේරුණා සර්. ඉතින් පින්වතුනි අප මේ සඳහන් කළේ එක අතකින් මෙලව ජීවිතය සාර්ථක කරගන්න විදිය, අනෙත් අතින් මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක කරගන්න සිද්ධ කරන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඊළඟට ඒ පින්කම් වලින් අපි ආනිසංසලසාගෙන නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය සහ විශේෂයෙන් අපට මේ පින්කම් වලින් ලැබෙන ලොකුම ආනිසංසය තමයි හොඳම කල්යාණ මිත්‍රයන් ලෝකෙ කොහේ හිටියත් අපට මුණ ගැහෙනවා. ඉතින් පින්නතුනි මෙන්න මේක තමයි අපි ජීවිතෙන් ලැබපු වටිනාම දේ. එතකොට මෙන්න මේක ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕනේ කල්යාණ මිත්‍රයන් අඛණ්ඩව පවත්වා ගන්නට. බුදුදහමේ සඳහන් වෙනවා කාරණා කිහිපයක් කල්යාණ මිත්‍රත්වයෙන් සම්බන්ධයෙන්. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා. කල්යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන, කල්යාණ මිත්‍රයන් හිතවත් කරගන්නටත් ඕන, ඒ කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නත් ඕන කියලා. බොහෝ විට අපට කල්යාණ මිත්‍රයන් අපේ පෙරපිනට ලැබිලා තියෙනවා. නමුත් ඇතැම් විට හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා අපට යාළ නියම කල්යාණ මිත්‍රයන් කියලා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕනේ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නටත්, ඒ වගේම මේ කල්යාණ මිත්‍රයන් යහළු කරගෙන මිතුරන් ලෙස ඔවුන් සමීපව ඇසුරු කරන්නටත්. ඒ වගේම ඔවුන් ඇසුරු කරනකොට ඔවුන් ජීවිතයේ දන්න වටිනාම දේ ඔවුන් වෙතින් අසා දැනගන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් මෙන්න මේ කරුණු සම්පූර්ණ කරගත්තොත් තමයි සැබෑ ලෙසම කල්‍යාණ මිත්‍රත්වයෙන් අපට ආනිසංස ලැබිලා අපේ දිව්‍ය මඟ පහන් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් මේ කරුණු ටික දැන් මෙලොව ජීවිතයේ සාර්ථක කර ගැනීම සහ සසර ජීවිතයේහි සුවපත් භාවය සඳහා දේශනා කරපු කර්ම සඳහන් වන්නේ මේ ලෝකයේ තුල ඉඳගෙන සිද්ධ කරන කර්ම විදියට. ඒක පුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්, ආනෙන්ජාභි සංඛාර වෙන්න පුළුවන්. මේ කුමන සංස්කාර අපි කරත් මේව සංසාර චක්‍රයේ තුල ඉඳගෙන තමයි සිද්ධ කරන්නේ. ඒ තුලින් අපට සැප විපාක ලැබෙනවා. නමුත් සංසාර චක්‍රයේ මේ සසර ගමන එයින් නිමාටපත් වෙන්නේ නැහැ. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන ප්‍රධානම දේ තමයි මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන අනුශාසනාව. එතකොට මේ ජීවිතයේ අපේ ස්වභාවය මොකද්ද? ඒ මානසික ස්වභාවයෙන් විශේෂයෙන්ම අවිද්‍යාවෙන් දුර වෙලා මේ සංසාර චක්‍රයෙන් කොහොමද නිදහස් වෙන්නේ කියන මාවත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. මෙන්න මෙතනින් තමයි ඇත්තටම අපි ජීවිතයේහි ඉහළම ප්‍රතිඵලය ලබා ගත්තා කියන කාරණය අපට වඩාත්ම පැහැදිලි වෙන්නේ. එතකොට අපි යමක් හිතනකොට නිතරම අපි හිතන්නේ රූපයක් සමග. අන්නේ රූපයක් සමග හිතන අවස්ථාවේදී ඒ රූපය තුල අපේ හිත බැසගෙන තියෙන්නේ. නමුත් ඇත්තට මේ නිරුද්ධ වෙච්ච රූපයක් දැන් ඔබ මේ ඉදිරිපිට දකින රූපය දැක්කත් ඔබට හිතෙන්නේ දැන් පේන රූපයක් මාමේ දකින්න කියලා. ඇත්තට මහැට පතිත වෙන අවස්ථාවේදී වර්තමාන රූපය තමයි පතිත වෙන්නේ. චක්කු විඥානයේ චක්කු සම්පස්සේ පහළ වෙන ලායේ වර්තමාන රූපය තමයි. නමුත් ඒක අපි රූපයක් කියලා හඳුනා ගන්න අවස්ථාව වෙන විට ඒ ඇසත් ඒ රූපයත් ඒ චක්කු විඥානයත් ඒ චක්කු සම්පස්සයත් නිරුද්ධ වෙලා අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඥානේ. මනෝ විඥානෙන් තේරුම් ගන්න අවස්ථාවට එන විට හිත වේගයෙන් අවස්ථා කීපයක් පසු කරලා ගිහිල්ලා අර මුලින් තිබෙන ඇසවත් රූපයවත් චක්කු විඥානයවත් චක්කු සම්පස්සයවත් ඒ විදියට නැහැ අපි ඒක තේරුම් ගන්නකොට. මෙන්න මේක තේරුම් ගැනීම තමයි ජීවිතයේහි සංසාර චක්‍රයම නිදහස් වෙන මාර්ගය ලෙස බුදුහාමුදුරු දේශනා කළේ. මේක අවබෝධ කරගන්නට හේතුඵල ධම නැත්තම් පටිච්චසමුපාදය වැදගත් වෙනවා. ඒ පටිච්චසමුපාදය තේරුම් ගත්තු පමණට අපට චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නටත් ඒ වගේම විශේෂයෙන්ම ස්කන්ධ පංචකේ රූපাদি ස්කන්ධ පංචකේ ස්වභාවය තේරුම් ගන්නටත් හේතු වෙනවා. එතකොට හේතුඵල ධම නැත්තම් පටිච්චසමුපාදයත් ඒ වගේම ස්කන්ධ පංචකයත් චතුරාර්ය සත්‍යයත් මේ තුනම එකට සම්බන්ධ වෙලා යන්නේ අවබෝධය ලැබීම. මේ තුනේ අවබෝධය ලැබව පමණට අපි මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය ලෙස අපට පේන්නේ සතර සතිපට්ඨානය. නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. නැත්තම් සමත විදර්ශනා. නැත්තම් ආරෂ්ණික මාර්ගය ආදී මේ විවිධ වචන වලින් කියන්නේ මේ කුමන දේෙන් කරත් අවසානයේදී අපට සිද්ධ වෙන්නේ අපේ ප්‍රඥාව දියුණු වීම. ඉතින් මෙන්න මේක තමයි බුදුහාමුදුරු දේශනා කරපු සමස්ත ධර්මයේ තියෙන සාරාංශය. එතකොට අපට මේ ධර්ම පිළිපදිනකොට අපේ ජීවිතය ආනිසංස ටිකක් අපට දැක ගන්න පුළුවන්. ඒ මොනවද? ඒන් පළවෙනි දේ තමයි එන්නෙන්නම අපේ සතුට ඒ රකින පුද්ගලයාගේ අභ්‍යන්තර සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙනව විතරක් නෙවෙයි සතුට අනිත් පැටට දැනෙනවා. එයාගේ චර්යාව වෙනස් වෙනකොට ඒ තමන්ගේ නිවසක ඉනවන නිවසින සාමිභාරයාවන් දරුවන් මේ හැටත් මේ කෙනාගේ ආධ්‍යාත්මික ජීවිතයේහි වෙනස දැනිලා එයාගේ ජීවිතවලත් වෙනසක් වෙනවා. තමන්ගේ නිවස ලස්සන නිවසක් වෙනවා. ඒ වගේම තමයි වැඩ රාජකාරී කරන තැනක් තියෙනවා නම් එතන හැටත් මේ ධම යම් ප්‍රමාණයකට දැනෙනවා. ඒ හැටත් මෙහි ආනිසංස ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තැනැත්තාගේ ජීවිතයේ සතුට එන්නෙන්නම වැඩි වෙනවා. සාමාන්‍ය ධර්මය රකින කෙනත් දහම නොරකින කෙනත් අතරේ තියෙන පැහැදිලිම වෙනස මෙන්න මේක. මොකද්ද වෙනස? ධර්මයේ නැති කෙනා නිතරම විශ්වාසය තියාගෙන ඉන්නේ තමන්ගේ උගත්කම, තමන්ගේ රැකියාව, ධනය, ඇසුරු කරන ඥාති මිත්‍රාදීන්, දේපල මෙන්න මේ දේ ගැන තමයි උපරිම විශ්වාසය, අවසාන විශ්වාසය තියාගෙන ඉන්නේ ධර්මයේ දන්නේ නැති කෙනා. හැබැයි අවසානයේදී මොකද වෙන්නේ? යම් කිසි කාලයක් යනකම් සතුට වැඩි වෙනවා. රැකියාව හොඳට කරන කාලයක ධනෙ වැඩිපුර තියෙනකම් ඥාති මිත්‍රාදීන් ළඟම ඉන්නකම් සතුට කාලයක් වැඩි වෙනවා. නමුත් කලක් යද්දී ටිකෙන් ටික තමන්ගේ ළඟම ඥාතීන් දරුවන් ඈත් වෙනකොට, තමන්ගේ අම්මගේ තාත්ත වියෝ වෙනකොට, රැකියාවෙන් විස්රාම යනකොට, තමන්ගේ ශරීරය ටික ටික දුර්වල වෙනකොට, තමන් උපයපු ධනෙ ටිකෙන් ටික අහිමි වෙනකොට අර තිමිච්ච සතුට ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනව විතරක් නෙවෙයි අවසාන කාලයේ තමන් අසරණ වෙනවා, එක්තැන් වෙනවා. ඇතැම් විට ඥාතීන් හිටියත් තමන්ට තමන්ගේ ජීවිතය ගැන ලොකු කලකිරීමක්, ලොකු දුකක් ඇති වෙනවා. පින්නතුනි මේක තමයි සාමාන්‍ය ලෝකයේ යන කෙනාගේ ලක්ෂණය. නමුත් ධර්මයත් එක්ක ජීවිතය යන කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඒක නම් හොඳට ඉගෙන ගන්නවා, රැකරක්ෂා කරනවා, ඥාතීන් ඇසුරු කරනවා, යාට හොඳට දැහැමිව ධනෙ උපයන්න පුළුවන්. හොඳට දේපලක් තියෙනවා. නමුත් ඔහු දන්නවා මේ දේවල් නෙවෙයි ඔහුගේ අවසාන ජීවිත ඉලක්කය. ඒ දේවල් ඔහු හොඳින්ම කරන ගමන් ඔහු ඊට වඩා ඉහළ තැනකින් නිතරම ධර්මය තියාගෙන ඉන්නේ. ඔහු දන්නවා තමන්ගේ ජීවිතයේ නියම පිළිසරණ, නියම රැකවරණය තියෙන්නේ තමන්ගේම හිත දියුණු කරගත්තොතින්. ඒ නිසා තමා වැඩිපුර විශ්වාසය තියාගන්නේ තමන්ගේ සිත දියුණු කිරීමට. ඒ නිසා දරුවෙක් හැදුවත්, රැකියාවක් කළත්, යහළු මිත්‍රාදීන් ඇසුරු කරත්, ධනෙ ඉපෙව්වත්, කුමක් කළත් ඔහු කරන්නේ තමන්ගේ මේ ආධ්‍යාත්මික ඉලක්කය ඉහළින් තියාගෙන ඒ ආධ්‍යාත්මික ඉලක්කයට හානියක් නොවන විදියට තමයි ඔහු කුමක් කරත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු වයසට යන්න යන ඔහුගේ සතුට එන්නෙන්නම වැඩි වෙනවා. වැඩි වෙලා අවසානයේදී ඔහුට කුමක් කරගන්න බැරි වුණත් ඔහු හුස්ම ගන්න හුස්ම පෙදට ඇතැම් විට හිත තියලා ඒකම භාවනාවක් විදියට වඩලා ඒකම ඔහුගේ ජීවිතයේ ඉහළම සතුට බවට පත් කරගන්නවා. ඔහුට ජීවිතයේ හුස්ම ගන්නව නම් ඇති එපමණකින් ඔහු සෑහීමකට පත් වෙනවා. ඔහුට ඒ નિરાයාසෙන් සිදුවන හුස්මට ධර්මය එකතු කළා. සෝ සතෝ වාස සති, සතෝ පස සති, දීගං වාස සන්තෝ, දීගං අස සාමීති පජානාති, දීගං වා පස සන්තෝ, දීගං පස සාමීති පජානාති ආදී වශයෙන් ආරම්භ වෙලා අනිච්ඡානුපස්සී විහෙරති අස සිස්සාමීති සික්ඛති, අනිච්ඡානුපස්සී විහෙරති පස සිස්සාමීති සික්ඛති කියන මට්ටම දක්වාම තමන්ගේ ජීවිත සඵල කරගන්නට උදක්ස වෙනවා. ඔහු අවසාන මොහොතේ ඔහුට කවුරුවත් ළඟ නැති වුණත්, කොයිතරම් වෛද්‍ය උපකරණ බෙහෙත් නැති වුණත් ඔහුට ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්කවෝ කියපු විදියට ඔහුට ධර්මයේ නැමැති බෙහෙත ඔහු ලබාගෙන තියෙන්නේ. ඔහු ධර්මයේ ප්‍රගුණ කරමින් ඔහු මේ දහම් ඔසුව ධර්ම ඖෂධය ලබමින් ඔහු අවසානයේ හුස්ම ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට එන්නේම ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒ නිසා ඔබ ධර්ම ශ්‍රවණය කරන හැටියට ඔබේ ජීවිතයේ සකසා ගත යුතු මාවතේ මේ සඳහන් කළේ. ඔබ සාමාන්‍ය ලෝක යන කෙනෙක් විදියට ගිහිල්ලා එන්නේම සතුට අඩු වෙන මාර්ගයකද යන්නේ? නැත්නම් ඔබේ ශරීරයේ දිරාපත් වෙන්න වෙන්න සතුට වැඩි වෙන මාවතකද ඔබ ජීවිතය සකසාගෙන තියන්නේ කියලා ඔබ ඔබ ගැනම පරික්ෂා කළ බලන්න. ඔබේ ජීවිතයේ මේ ආධ්‍යාත්මික ගමන මගේ අඩුවක් තියෙනවා නම් හැකි ඉක්මනින් ඊ අඩුව සම්පූර්ණ කරගන්න. ඔබ කිසිම කෙනෙක් ප්‍රමාද නැහැ. ඉක්මනටම මේ දහමින් ප්‍රයෝජන ගන්න. අපි ඊටාම දුර්ලභව මේ දහම ලබා ගත්තේ ඒ දහමෙන් අපේ ජීවිත ආලෝකවත් කරගෙන හැකි තාක් දුරට අපේ ළඟම ඥාතීනොත් මේ දහම තුළ යොමු කරන්න අපි උනන්දු වෙන්නට ඕන. ඉතින් අද අප මේ ධර්මය සාකච්ඡා කළේ ධර්මයේ තියෙන මූලික කරුණු කිහිපයක් තමයි අප සාකච්ඡා කළේ. ඉතින් පින්නතුන්ට මෙතෙන් පටන් අපි අවස්ථාව ලබා දෙනවා ඔබට ධර්මයේ පිළිබඳව තියෙන ගැටලු තියෙනවා නම් අහන්නට. අපි අද සාකච්ඡා කරේ විශේෂයෙන් සම්බපාපස්ස ගාථාවත් මූලික කරගෙන. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපේ ජීවිතයට දහම ලැබෙනකොට අපි මෙලොව ජීවිතය සාර්ථක කරගෙන දාන ආදී පින්දාම් සිදු කරගෙන අපේ සිත පිරිසුදු කර ගැනීම සඳහා යන ඉහළම මාවතේ මේ සඳහන් කළේ. ඉතින් මේ මාවතේ අපි යනකොට අපි වයසට යන්න යන සතුට වැඩි වෙන ක්‍රමය අපි මේ සඳහන් කළේ. එනිසායි ජීවිතය ගත කරන යද්දී අපට අවශ්‍ය වන්නේ කොයිතරම්නම් මේ ආධ්‍යාත්මික ගමන් මග යන්නට තමන්ට උනන්දුවක් තියෙනවාද කියන කාරණය. පින්තුනි ශ්‍රද්ධාව කියන්නේ මෙන්න මේක. සදාති තථාගතස්ස බෝධින් කියලා කියනවා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව තියෙන විශ්වාසය. ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ඇයි? ඔබ ධර්ම ශ්‍රවණය කරන ලොකු විශ්වාසයකින්. මොකක්ද ඒ විශ්වාසය? ඔබ දැනට කරන කටයුතු වල වඩාත්ම සඵල කර ගන්නට ඔබට මේ ධර්මයෙන් පිළිසරණක් ලැබෙනවා කියන විශ්වාසය. මෙන්න මේ විශ්වාසය නිසා තමයි ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඔබ මේ කාලය වැය කළා. ඔබ මේ ඔබේ දසවන් යොමු කරගෙන ඉන්නේ. ඔබ වර්තමානයේ යම් කිසි දෙයක් හිතාගෙන ඉන්නවා නම් ජීවිතයේ සැනසීම කියලා අන්නේ සැනසීම තවත් වැඩි කරගන්න ඒකට තවත් යහපත් උපදේශයක් ලබා ගන්නයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. අන්නේ ධර්මයේ තුලින් තමයි පින්නතුනේ ධර්මයේ විශේෂ ගුණ දෙකක් තියෙනවා සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. මේ ධර්මයේ පිළිපදිනකොට ඒහි ආනිසංස මේ ජීවිත කාලෙම දකින්න පුළුවන්. මේ ජීවිත කාලය විතරක් නෙවෙයි අකාලිකෝ කියන ගුණයක් තියෙනවා. අපේ දෛනිකව කරන අනිසියලුම කටයුතු වලින් ලබන ප්‍රයෝජන වලට වඩා ඉක්මනින් ධර්මය පුහුණු කිරීමෙන් තමන්ගේ ජීවිතයට මේ ආනිසංසය මේ ප්‍රතිඵලය ලැබෙනවා කියන විශ්වාසය. පින්නතුනි අද අපි බොහෝ දෙනාට ධර්මඥානය හොඳට තියෙනවා. ධර්ම කරුණු හොඳට අපි දන්නවා. නමුත් අපේ ජීවිත ලොකු අඩුවක් තියෙනවා. මොකක්ද අඩුව? ඒ අඩුව තමයි අපට ධර්මය ගැන තියෙන විශ්වාසය අඩුයි. විශ්වාසය සාමාන්‍ය විශ්වාසයක් තියෙනවා. නමුත් අපට තියෙන ඉහළම විශ්වාසය මොකද්ද? ඒ තමයි මේ දහම පුහුණු කරනකොට එහි ප්‍රතිඵල අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් ලැබෙනවා කියන විශ්වාසය. අන්නේ විශ්වාසය අඩුවේ අපට තියෙන විශ්වාසය තියෙනවා නම් අපි තබන හැම පියවරක් පාසාම ධර්මයත් එක්කයි අපි ඉන්නේ. අපි ගන්න හැම හුස්මක්ම සිහියෙන් ගන්නේ ධර්මයත් එක්ක ඉන්නේ. පින්නතුනි අපට හුස්ම ගන්න පුළුවන් නම් අපට හුස්ම ගන්න වෙලාව තියෙනවා නම් කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මට දහම පුහුණු කරන්න වෙලාවක් නැහැ කියලා. හුස්ම ගන්න වෙලාව තියෙනවා නම් ඒ හුස්මට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු කිරීම විතරයි තියෙන්නේ. හැබැයි ඒකට අපට නිවැරදි දහම් මගක් ධර්මයේ මාවත ගැන පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. ඒ අවබෝධයේ ධර්මයේ ආරම්භය පටන් අවසානය දක්වා මේ ගමනඟ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් අපට තියෙනට ඕන. අනේ පිළිබඳව අපි ඉදිරියේදී කරුණු සාකච්ඡා කරනවා. ඉතින් ඔබට ප්‍රශ්න අහන්න තියෙනවා නම් දැන් අහන්න අවස්ථාව. ඔබේ මයික් එක අන්මියුට් කළා. ධර්මයේ පිළිබඳ වහන තියෙන කරුණු අහන්නට පුළුවන්. ධර්ම කරුණු අහන නැත්නම් ඔබේ අදහසක් හරි ප්‍රකාශ කරන්න ඔබ ඉන්නවද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ ඒක. කාටවත් ප්‍රශ්න තියෙනවද සර්මාස්කින් අහන්නේ? අවසරයි හඳුරුනේ. ඔව්. හාමුදුරුවෝ හොඳ මේ කාරණාවක් පැහැදිලි කළා. මම ඒක හාමුදුරුවන්ගේ අර මේ කුඩා ධර්මදේශනාවල මම දැක්කා මේ හාමුදුරුවන්ගේ වෙබ්සයිට් එකේ තිබ්බ සම්මාදිට්ඨිය පිළිබඳව මේ කරපු පින්කමක් කුසල මේ තිල් සමාදන් වුණත් අට පන්සල් සමාදන් වුණත් ඒක නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඒ කුසලයේ තුල ජීවත් වෙනවා කියන එක මම හිතන්නේ ලොකු ඇත්තටම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න හොඳ ධර්ම කරුණක් හඳුරන්නේ ඒක. ඔව් මහත්මයා, ඇත්තමයි ඒක තමයි අපේ කුසලයේ ශක්තිමත් කරගන්න ක්‍රමය. දැන් අපට තියෙන ලොකුම අභියෝගය තමයි අපේ ජීවිතවල පින්කම් කරගෙන තියෙනවා ඇත්තෙම. නමුත් පින්කම් කරගෙන තිබුණත් අපට පේන දේ තමයි මේ පින්කම් කරපු බොහෝ අය මරණයෙන් පස්සේ ඇත්තෙම සුගතිගාමී වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ පින්කම් කරගෙන තිබුණට ඒව ශක්තිමත් නැහැ. ඒ ශක්තිමත් නොවෙන්නේ ඇයි? ඒ පින්කම් අපි වැඩි වේලාවක් සිහි කරගෙන නැහැ ඒකයි. ඇත්තෙම ලොකු පින්කමක් නැති වුණත් ඔබ ජීවිතේ කරන්න එකම පින්කම වෙන්න පුළුවන්. ඒ ඔබේ අම්මට තාත්තට හොඳට සලකන එක වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබ දවසට වාර ගාණක් හිතන්නේ ඒක. ඔබ ඇතමිට අම්මට තාත්තට හුඟක් වියදම් කරනවා, මහන්සි වෙනවා, බෙහෙත් දෙනවා. හැබැයි ඒක කරන වෙලාවට විතර ඒක හිතන්නේ. නමුත් නිතරම හිතන මම්මගේ අම්මට තාත්තට සලකන කෙනෙක් මන් නිසා ඒ කටිය කුසගෙන නිවා ගන්නවා, ඒ අය සතුටෙන් ඉන්නවා, එයාට මම බෙහෙත් ටික දෙනවා කියලා ඒ තමන් කරන දේ නිතර නිතරම හිතන්න. ඔබට මම කිව්වේ හාමුදුරනේ ඒක විශේෂයෙන්ම මේකට සම්බන්ධ වෙන කට්ටියට අර සෝබන net එකේ හාමුදුරන්ගේ අර කුඩා ධර්ම දේශනා තියෙනවා විනාඩි 20ක වගේ, අර මම හිතන්නේ 10න් පස්සේ දීපු ධර්ම දේශනා වගේක්. ඒවයි ඒකත් ඕක සඳහන් කරනවා හාමුදුරනේ එක කොටසක සම්මාදිට්ඨිය පිළිබඳව. ඔව් ඇත්තෙන්ම අපි අවශ්‍යයට ඉදිරියේදී දැන් මේ සරලව මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන යන අතරේදී වඩාත්ම කැමති අය කැමති මාතෘකා තියෙනවා නම් ඊට අදාළව අපි කරපු ධර්ම දේශනා, කෙටි දේශනා තියෙනවා, දීර්ඝ දේශනා තියෙනවා, සිංහලෙන් කරපුවා තියෙනවා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපුවා තියෙනවා, ඒවා අපට යොමු කරන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔබගේ කැමැත්ත මත, ඔබ කොයිතරම් දුරට මේ ධර්ම තුල අඛණ්ඩව යන්න බලාපොරොත්තු වෙනවාද කියන කාරණේ මතයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ධහම තුලට බැසගත්තට පස්සේ ලක්ෂණයක් තමයි මේක ඇත්තම ජීවිතේට පුහුණු කරන්න ඕන. පුහුණු කරනකොටම තමන්ට ආනිසංස ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් ඇසුරු කරන අය අඛණ්ඩව තමන්ගේ කල්යාණ මිත්‍රයන් සමග එකටම ඉන්නට ඕන එකයි. එහෙම නැත්නම් තමන්ට හොඳ මිතුරන් තමන්ගෙන් ගිලිහෙනවා. තමන් ධහමට යනකොට බුදුහාමර දේශනා කළා කෙනෙක් දිනු වෙනවාද පිරිනවද කියලා බණන ලක්ෂණයක් තියෙනවා කියලා. ඒ තමයි ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ කියන කාරණය. අපි කොච්චර දුරට ධර්මයේ කැමැතිද, ධර්මයට කැමැත්තක් දක්වනවද? අන්නේ ධර්මයට කැමැත්ත දැක්වීම මතින් පේනවා අපි දිනු වෙන කැමති කෙනෙක් කියලා. යම්කිසි කෙනෙක් ධහමට අකමැති නම් ධහමත් සමග විරසක වනං ඉන්නේ එකෙන් කියන්නේ කෙනා පිරිහෙන කෙනෙක් කියලා. සමහර ඇත්තන් දහමට කැමති, නමුත් එකම මට්ටමේ සරල මට්ටමෙන් තමයි බොහෝ කාලයක් ඉන්නේ. නමුත් පිනොතේ අදාපට එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ හිතවත් මහත්යෙක් දවසක් හොඳ කතාවක් කියනවා. ඔහු කියනවා ස්වාමින් වහන්සේ එක සතියක් බණ අහන්න බැරි වුණොත් අවුරුදු 100ක් ආපස්සට ගියා වගේ කියලා. එක සතියක තියෙන අලුත්ම ධර්ම දේශනා ටික අහන්න බැරි වුණොත් අවුරුදු 100කින් ආපස්සට ගියා වගේ කියලා. මේකෙන් ලොකු පණිවිඩයක් කියනවා. ඔබ හිතන් ඉන්නේ අද ලෝකේ නවීන තාක්ෂණයෙන් විතරයි ඉදිරියට යන්නේ කියලා. නමුත් ඊට නොදෙවෙනි වේගෙන් ආධ්‍යාත්මිකව විශාල පිරිසක් අද මේ ගමන මගේ වේගෙන් ඉදිරියට යමින් ඉන්නේ. ඉදිරියට නොයාම ආපසට යෑමක කියලා කියන්නේ. ඔබ එක තැනම හිටියත් ඔබ සමගින් අනිත් සත්පුරුෂයන් වේගෙන් ඉස්සරහට යනවා. ඔබ එක තැන හිටගෙන හිටියත් ඔබ ආපසට ගිය කෙනෙක් වෙනවා. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා අඛණ්ඩව ධර්ම දේශනා හුම්කන් දෙන්න, ඒව පුහුණු කරන්න, ඒ දහම් සිතුවිල්ලත් එක්ක අඛණ්ඩව ඉන්නට ඔබට අවශ්‍ය වෙනවා. එහෙම නොහිටියොත් ඔබේ ඉන්න කල්යාණ මිත්‍රයන් ඔබට කාලෙකදී අහිමි වෙනවා. සාමාන්‍ය මට්ටමේ මිතුරන් ටික තමයි හැමදාම ඉන්නේ. ඒත් තමන්ට හොඳයි, යහපත කළ දෙනවා. නමුත් පින්වත්නි, අද අප මේ ජීවත් වෙන සියවස මේ ආධ්‍යාත්මික සියවසක අපි මේ ඉන්නේ. ඒ ආධ්‍යාත්මික සියවසේ අපේ දියුණුව තීරණය වන්නේ අපේ ලබන සාමාන්‍ය අධ්‍යාපනයවත් අපි ලබන ධනෙවත් නෙවෙයි. සම්පූර්ණ අපේ දියුණුව තීරණය වන්නේ අපි ආධ්‍යාත්මිකව කොයිතරම් වේගයකින් කොයිතරම් ඉදිරියට යනවාද කියන කාරණය මත. ඒ නිසා මෙහිදී විශේෂයෙන් අප කරන පින්කම් නිතර නිතරම සිහි කරන පින්නතුනි. ඔබ ස්වාමින් වහන්සේලාට දානයක් පූජා කරනවා නම් ඒ දානේ පූජා කරද්දී සෝදානම් කරද්දී සංඝරත්නයේ ගුණ සිත සරියුත් මොගලන් ආදී ස්වාමින් වහන්සේලාගේ ගුණ සිහිපත් කරමින් ඒ දානය දෙන්න. එතකොට ඒක සංඝානුසති භාවනාවකුත් වෙනවා. ඔබ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරද්දී සාමාන්‍ය ගාථා කියන විතරක් නෙවෙයි ඒ දෙවියන්ගේ ආනිසංසත් දැක දැක සිත කරන්නේ ඒක දේවතානුසති භාවනාවක් බවට පත් වෙනවා. ඔබ දානයේ දිනපතාම දාන දෙන අය ඒ දෙන දාන කරුණු නිතර නිතර හොඳට හිතින් මෙනෙහි කරන්න. එතකොට ඒක ඡාගානුසති භාවනාවක් වෙනවා. ඔබ රකින පංචශීලය ඒ රකින අංග ගැන මම අද ප්‍රාණඝාතින් වැළකීලා හිටියා. අද මගේ අතින් සොරකමක් වුණේ නැහැ. අද මම බොරුවක් කිව්වේ නැහැ. මේ වගේ තමා රැකවූ සිල්පද සිහි කරන්න. එතකොට ඒ සීලය සීලානුසති භාවනාවක් වෙනවා. මෙන්න මේකෙන් ඔබේ කුසලයේ ඊටාම ප්‍රබල වෙනවා. ඇතැම් විට ඔබ කරන එක පින්කම තුලින් ඔබට සුගතිගාමි වෙන්න පුළුවන්. ඔබට අවසාන මොහොතේ මතක් වෙන්නේ ඔබ වඩාත්ම සිතපු දේ පිළිබඳවයි. ඔබ වැඩිපුරම කරපු දේ නෙවෙයි ඔබට මතක් වෙන්නේ ඔබ වැඩිපුර සිතපු දේ. ඒ නිසා ඔබ අම්මට තාත්තට සලකන එක හරි දිනපතා සිහි කරනවා නම් අතීතයේ ඔබ අම්මට තාත්තට හොඳට සලකපු දරුවෙක් වෙන්න පුළුවන්. ඒව හොඳට මතක් කරගන්න. අසරණයන්ට උපකාර කරපු අය වෙන්න පුළුවන්. හොඳට තමන්ගේ රැකියාව අවංකව කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කරන ව්‍යාපාරයෙන් අනිත්‍යයට බොහෝ දෙනෙකුට යහපත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කරන ව්‍යාපාරය කරනකොට ඊටාම මෛත්‍රී සාගතයක කරනවන එක කුසලයක් වෙනවා. ඒ වගේම ඔබ නිතර මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා නිතර මෙස් සිටිවිල්ලෙන් ඔබට කාලය ගත කරන්න පුළුවන්. මේ හැම දෙයකින්ම ඔබ ආධ්‍යාත්මික දියුණුවයි වෙන්නේ. ඔබේ පින්කම් සමගයකට ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනවා කියන ඔබට ජීවිතයේ දුර්වල වෙච්ච පිරිහිච්ච පුද්ගලයන්ගේ චරිත ඔබට එච්චර මතක් වෙන්නේ නැහැ දවසට. ඔබ වැඩිපුර ඉන්නේ කුසලයක් එක්කයි ඉන්නේ. එතකොට ඔබට බාහිර පුද්ගලෝ නෙවෙයි තැමිට ඔබේ ශරීරයේ ලෙඩක් තිබුණත් ඔබේ ශරීරයේ අඩුපාඩුවක් තිබුණත් ඔබට ඒකවත් වැඩිපුර මතක් වෙන්නේ නැහැ. අද අපට තියෙන රෝග කායික රෝග නෙවෙයි පිනතුනි. අද කායික රෝග වලටත් වඩා ප්‍රබල මානසික රෝග තමන්ට ජීවිතයේ තියෙන අයහපත් දේවල් පසුබෑම් ලෙඩ දුක් මේව සිහි කර කර ඉඳීම තමයි මේ මානසික දුකයි අද ප්‍රබලම රෝග බාට පත් වෙලා තියෙන්නේ. මානසික ආතතිය. අන්නේ මානසික ආතතියෙන් දුර වෙන නම් හැකිතාක් දුරට නිතර කුසල සිතවිල්ලක තමන් ඉන්න ඒ කුසල චේතනාතරත් ඉහළම කුසලයේ සඳහන් වන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා නිතර මෛත්‍රී භාවනාවෙන් වාසය කිරීම. නිතර මෙස් සිතිවිල්ල පුහුණු කරනකොට ඔබේ ළඟ අනිත් පල්ලෙහා මට්ටමේ ගුණ දහම් රාශියක් නිරායාසයෙන්ම දිනු වෙනවා. මෛත්‍රී භාවනා වඩන කෙනාගේ ළඟ ඊර්ෂ්‍යාව අඩු වෙනවා. අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපය අඩු වෙනවා. මාන්නය අඩු වෙනවා. අනිත්‍යයෙන් පරිගන්න තියෙන අදහස අඩු වෙනවා. අනිත් කෙනාට අසාධාරණයක් කරන්න, බොරුවක් කියන්න, සොරකමක් කරන්න ඔබට හිතෙන්නේ නැහැ. ඔබ මෛත්‍රී වඩන කෙනෙක් නම්. එනිසා මෛත්‍රී භාවනාව ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දීලා තියෙනවා. තව අහන්න මොන හරි දෙයක් තියෙනවද? එහෙම නැත්නම් අද අපි අවසන් කරමු. ස්වාමීන් වහන්සේ පොඩි දෙයක් මට දැනගන්න ඕනේ. ඔව්. මේ මම අර මුලින්ම ප්‍රශ්න අහපු එකත් එක්කම සම්බන්ධයි. දැන් අපි ගෙදර බුද්ධ ප්‍රතිමාවක් තියෙන තැන දැන් එක එක මත තියෙන අපි ගෙවල් ඇතුලේ තියාගන්න හොඳ නැහැ. කාමර ඇතුලේ තියාගන්න හොඳ නැහැ. ගෙදර ස්තූපේ තියන්න නැත්නම් ගෙදරින් පිට මේ ආසනයක් හදලා ඒ මත පිට තියන්න. ඒ තියෙන උස ගැන එක එක මතිබඳ අන්තර තියෙනවා. ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලිමක් කරන්න පුළුවන්. ඔව් ගෙදර ඇතුලේ තියාගත්තට ගැටලුවක් නැහැ. නමුත් අප ඉන්න ආසනයේට නිදියන ආසනයේට ඉහළ තැනක තියනවා නම් තමයි වඩාත්ම හොඳ. ගේ අභ්‍යන්තරේ තියාගත්තා කියලා කිසි ගැටලුවක් නැහැ. එහෙම තියාගන්න තරමට තමයි තමන්ට ආනිසංසත් ලැබෙන්නේ ඇත්තෙම. අපට දෙනෙතට වැඩිපුර ගැටෙන දෙනෙතට වැඩිපුරම පෙනෙන ස්ථානයක තමන් එක තියන්න. අපි දන්නවා සමහර පින්නතුන් මේ රටේ තියෙන විශාල ගෙවල් තියන අය ඉන්නවා. ඔබ විශ්වාස කරත් දන්නේ නැහැ ඇතැම් විට හැම කාමරේම එක බුදු පිළිම ගානේ තියලා තියෙනවා. නිකන් සාමාන්‍ය පිළිමක් නෙවෙයි. ඉතාම සැලකිලි ප්‍රමාණය ලොකු ප්‍රමාණයකින් බුදු පිළිම හැම කාමරයකම තියලා තියෙන විතරක් නෙවෙයි. ඒ හැම කාමරේම බුද්ධ පූජාවක් තියෙන අවස්ථා තියෙනවා. නිදන කාමරේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔව් නිදන කාමරුවන් ගැටලුවක් නැහැ ඉහළ ස්ථානයක. ඇත්තම දැන් අපට හිතෙනවා ඇතැම් විට අපි වැරදි වැඩක් කරන දෙයක් හෝ අතපසුවීමක් හෝ මේ බුදු පිළිම ළඟ කරන එක හොඳ නැහැ කියලා සමහරකට හිතෙන්න පුළුවන්. ඇත්තම වෙනොතන යථාර්ථවාදීව බලනවා නම් බුදුරජාණන් වහන්සේ දැන් පිරුණ පාලි ඉන්නේ. අනිත් දේ තමයි අපි කොමන දේ කරත් අපේ හිත ගැන බලන්න පුළුවන් අවබෝධයක් තියෙන සත්‍යය මේ ලෝකේ ඉන්නවා. දෙවිවරු ඉන්නවා. දෙවරු විතරක් නෙවෙයි අමනුෂ්‍යයෝත් තියෙනවා. අපේ හිත ගැන බලන්න පුළුවන්. අපි කරන ඔක්කොම දේවල් එයා බලාගෙන ඉන්නේ. එහෙම සැඟවිලා කරන්න පුළුවන් දෙයක් කියලා මේ ලෝකෙ නැහැ. යම්කිසි ප්‍රමාණයකට සංගවන්න පුළුවන්. නමුත් මේ හිත කියන එක පිනතුනේ හිත දිනු කරපු සහ වෙනත් ස්තරවලින සත්‍යන්ට මේ හිත බලන්න පුළුවන්. ඒ නිසා අපි ඔබ පංචශීලය රකින්න ගිහියන් විදියට ඔබ පංචශීලය ආරක්ෂා කරනවා නම් ඔබට ඒකෙන් සතුටටපත් වෙන්න පුළුවන්. ඔබ ගැන කවුරු දැක්කත් ඔබට ඒක ගැටලුවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිළිමේ ඉස්සරහදි විතරක් නෙවෙයි අපි කොතන හිටියත් අපි යමක් වැරදි වැඩක් කරනවා නම් වෙනත් කෙනෙකුට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙනත් කෙනෙක් නොබැලුවත් තමන්ගේ හිත දන්නවා තමන් කරන දේ මොකද්ද කියන එක. ඒ නිසා තමන් තමන්ට අවංක වීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ ලෞක ජීවිතය ගත කරන කෙනෙක් ඔබේ ස්වාමි පුරුෂයන් භාර්යාවන් සමග ඒ ගෘහස්ථ ජීවිත ගත කරන අය ඔබට ඒකට නිදහස තියෙනවා. ඔබ ඒ දේ දහමිව පංචශීලිය මත පිහිටලා ඔබට කරන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ ජීවිතය ගත කරද්දී බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් කොතන තිබ්බත් ඉහළ තැනක ගෞරවාන්විතව තියෙනවා නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ඔව්. ඔව් තවත් ප්‍රශ්නයක් මාන තියෙනවා නම් ස්වාමීන් වහන්සේ අපි මේ දේශනා මාලාව කරගෙන යනකොට අපිට භාවනා ක්‍රම පිළිබඳවත් පොඩ්ඩක් ඉතින් ඒක පැහැදිලි කරගන්න අවස්ථාවක් තියෙනවනේ. ඔව් ඇත්තම අපි ඒවත් පැහැදිලි කරන විතරක් නෙවෙයි ප්‍රායෝගිකත් කරනවා. ඒ අතර අපි දවසට හැම දවසෙම අපි දෙනවා ක්‍රියාකාරකමක් හෝම්වර්ක් එකකුත් දෙනවා ඔබට. ඔබ ඒකත් කරන්නට ඕන. එහෙම කරොත් තමයි ඇත්තටම අපිට මේකේ ප්‍රතිඵල පේන්නේ. අපි බොහෝ විට දහමේ දාර්ශනික බොහෝ ප්‍රශ්න අපි ගැටළු ඉගැන්වීම් සාකච්ඡා කරනවා. නමුත් අපි එදිනෙදා ජීවිතයේ යන ගතිය බොහෝ විට අඩු බවක් තියෙනවා. ඒ නිසා අපි දෛනිකව මේක පුහුණු කරන්නට ඕන. ඉතින් ඒක පුහුණු කිරීමේ පළවෙනි පියවර විදියට අද අපි ඔබට පොඩි කාරණයක් උගන්වනවා. ඒක ඔබ පුහුණු කරන්න. ඊළඟ දවස් එනකම්ම මේ දේ කරන්න. මේ කරන්න පුළුවන් ඉතාම අවම දේ සරල දේ ඔබට කියන්නේ. හැබැයි ඔබ ඒ සරල දේ තුළ මින් එපා. ඔබට ඊට වඩා වැඩිපුර කරන්න පුළුවන් උපරිමයෙන් ඔබ කරන්න. පළවෙනි ක්‍රියාකාරකම තමයි ඇක්ටිවිටි එක තමයි ඔබ හැමදාම අවදි වෙනකොට උදෑසන අවදි වෙලා ඔබ ඉන්න ඒ ඉරියව්වේම ඇඳේම ඔබට පුළුවන් නම් වාඩි වෙලා නැත්තම් හාන්සි වෙලාම ඔබ විනාඩි දෙකක් මෛත්‍රී වඩන්න. මගේ නිවසේ ඉන්න හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. මෙහෙම ඔබේ නිවසේ ඉන්න අයට විනාඩි දෙකක් මෛත්‍රී වඩන්න. ඊළඟට ඔබ හිතන්න අද දිනේ මට හමු වෙන සියලුම දෙනා මං එළියට යනකොට, රැකිරක්ෂාවලට යනකොට, අධ්‍යාපන කටයුතු වලට යනකොට, කඩේට යනකොට මට හමු වෙන යම් තාක් සත්වයන් අද මුණ ගැහෙනවා නම් අද දින මගේ නෙතට මුණ ගැහෙන සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙහෙම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා කියලා. එතකොට ඔබේ නිවසේ ඇයට විනාඩි දෙකක් මෛත්‍රී වඩන්න, නිවසින් බැහැර වෙන්න ඇතුළු සියලුම සත්‍යයන් ඉලක්ක කරගෙන සියලු සත්ව සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා විනාඩි දෙකක් බැගින් විනාඩි හතරක් මෛත්‍රී වඩලා ඔබ ඉන්න ආසනයෙන් ඉවත් වෙලා යන්න. මේක තමයි පළවෙනි ක්‍රියාකාරකම ඔබට කරන්න තියෙන. එතකොට ඔබට ඒ දවසේ කවුරු මුණ ගැහුණත් ඔබ හිතන්න, මම මේ අද මෛත්‍රී වඩලාපු කෙනෙක් තමයි මේ මුණ ගැහුණේ කියලා. එතකොට ඔබට ඒ කෙනා දැකලා කලබල වෙලා අඩුපාඩුවකදී අමනාප වෙන ඔබට අයිතියක් නැහැ. ඔබ අවවාදයක් දුන්නත් ඔබ හුඟක් මෛත්‍රී පිහිටලා ඔබ ඉවසීමෙන් ඒක කරන්නේ. ඊළඟට දවස් අවසානයේදී ඔබ නැවත නිින්දට යන කලින් නැවත මේකම කරන්නට ඕන. මගේ නිවසේ ඉන්න හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. අද දින මට මුණ ගැහුණු සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. එහෙම කළ අවසානයේදී සියලුම සත්වෝ අරමුණු කරගෙන සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙන්න මේක තමයි පළවෙනි දවසේ ඔබට කරන ක්‍රියාකාරකම. ඉතින් අපි උදේට විනාඩි 4යි, හවසට විනාඩි 4යි මේ විදිහට කිව්වේ. ඔබට මේක තව වැඩිපුර කරන්න පුළුවන්. දැනටමත් ඔබ භාවනා පුහුණු කරන පින්නතුන් මෙතනින් අපි දන්නවා ඔබ හුඟක් පින්කම් කරන අය ඉන්නේ. ඒ නිසා තමයි මේ වගේ වැඩසටහනට ඔබ සහභාගී වෙලා තියෙන්නේ. එනිසා ඒක දිනු කරගන්න ඔබට ඉතාම සරල දේ ඉඳන් මේක මේ අපි කියන්නේ. මේ ක්‍රියාකාරකම ඔබ පළවෙනි දවසේ කරන්න. ඔබ නැවත ධර්මදේශනාවකදී අපි මුණ ගැහෙන තුරු මේක දිගටම කරන්න. මේක ඔබ අවදි වීමේදී සහ නිින්දට යෑමේදී කරන අතරේදී ඒ අතරතුර කාලයත් ඔබට හැකිතාක් දුරට මෛත්‍රී සිතුවිලි දිනු කරන්න පුළුවන්. ඔබේ ජීවිතයේ ටිකෙන් ටික වෙනසටපත් වෙන ආකාරය ඔබටම ඉතාම පැහැදිලිව දැක ගන්න පුළුවන්. හොඳයි, එහෙනම් අදට අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඊළඟ දවසේ ඔබට මුණ ගැහෙන්න කැමති දවස පහසු දවස කිව්වොත් මට ඒ විදිහට යොදා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් කවදද පහසු ආයි? සමහර කොහොමද මේක කරන්න කැමති හැම වෙන්ස්ඩේම හරි ස්වර්ණහන්සට පුළුවන් නම් සමහරක් වීක් ස්වර්ණහන්ස ඇත්තටම හරිම බිසි ස්කෙජුල් එකක් තියෙන ස්වර්ණහන්ස කෙනෙක් නේ. එතම මං හිතාගෙන ඉන්නවා ප්‍රධාන වශයෙන්ම විශේෂයෙන් දේශනා 10කින් මූලික කටයුතු ටික අපි සිදු කරන්න. ඉතින් ඒ දේශනා 10 එක දිගටම වෙන්නත් පුළුවන්, නැත්නම් අතරින් පතර වෙන්නත් පුළුවන්. අපට ලැබෙන ඉතාම ආසන්න දවසක් තමයි මං වැඩිපුරම කැමති කරන්න. මොකද දවස් ගත වෙන අපි තවත් කටයුතු බහුල වෙනවා, ලෙඩ දුක් වැඩි වෙනවා, අපේ මරණයත් ඉක්මනට ලඟ වෙනවා. ඒ නිසා අපට කරන්න පුළුවන් ආසන්නම දවස් ටිකකදී මේ කරුණ ටික අපි කළා. අපි දිගටම මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික පදනමේදී පියවරේදී ධර්ම දේශනා 10කින් අපි මේ කටයුතු යම්කිසි මට්ටමකට සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වයින්මන්ස අපි අර මේ WhatsApp group එකක් හදාගත්තනේ මේ මෙතෙන්ට සම්බන්ධ වෙන කට්ටිය එකතු කරලා. ඔව්. අපි මේ පොඩ්ඩක් කතා කරලා බලන්නද? මොකද හැමෝටම අද සම්බන්ධ වෙන්න බැරි වුණා මං හිතන්නේ දේශනාවට. හා. ඒක නත් පොඩ්ඩක් අපි හොයලා ස්වාමීන් වහන්සේට හෙට දවසටලුත් වගේ හා දෙන්නු. හොඳයි. ඔබට පහසු නම් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සිකුරාද මේ වෙලාවට සිකුරාද 8-9 වගේ කාලය කැමති නම් යොදා ගන්න මට එදාට. එතකොට මෙහි අපට සිකුරාද උදේ 7:00-8:00 වගේ වෙලාව. දැනට අපි ඒ දවස හිතාගෙන ඉමු. ඒ දවස හිතලා අපි සාකච්ඡා කරමු. අනිත් පැයටත් අදහසක් තියෙනවා නම්. පෙරවන් සරණත් ස්වාමීන් වහන්සේ. ඔව් තරසන මහත්තයා. ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට මගේ ලංකාවේ ඉන්න යාළුවෝ සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා ඒ සංවිධානය කරන ඒ පින්වත් පිරිසකින් අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එහෙම සම්බන්ධ කරාට කමක් නැද්ද කියලා. හොඳයි අපි බලමු කතා කරලා අපේ ශාන් මහත්තයත් එක්ක කතා කරලා අපි මේ ධර්ම දේශනාවෙන් පස්සේ අපි බලමු එක. හොඳයි ඔව් කතා කරලා අපි කියන්නම් පුළුවන්ද කියන එක. ඇත්තම මේ සාකච්ඡාව විශේෂයෙන් අපි කැප කළේ මේ ශාන් මහත්තය වෙනුවෙන්. එතුමා අපි සමග කාලයක් අඛණ්ඩව ධර්මයන් සමග තිබිච්ච සම්බන්ධය තුළින් තමයි මේක ගොඩනැගුණේ. මෙතෙක් අපි මේ වගේ පුද්ගලික ගෲප් එකකට කියලා ධර්ම දේශනා කරේම නැහැ. ඇත්තෙම සාමාන්‍ය විහාරස්ථානවල සිදු කරන ධර්ම දේශනා තමයි සිදු කළේ. ඉතින් මේක අපි පටන් ගත්තෙම විශේෂයෙන් අපි කියනට ඕන ඒ ශාන් මහත්මයාගේ තියෙන උනන්දුව සහ එතුමා දහමට තියෙන කැපවීමට අගය කිරීමක් වශයෙන් තමයි මේකට අපි අවස්ථාව ලබා දුන්නේ. ඉතින් ඒක අපි දිගටම කරනවා කියන එකක් නෙවෙයි. අපි යම්කිසි කාලයක් තුල විතරයි මේක කරන්නේ පාඩම් මාලාවක් විදියට. ඒක මූලික කරුණු ටික අපි සාකච්ඡා කරලා නිමාවටපත් කරනවා. ඊට පස්සේ දෙවෙනි පියවරකදී අපි ආයි ඊළඟට යනවා. ඒ නිසා මේක වැඩසටහන් ධර්මදේශනා ප්‍රධාන වශයෙන් අමු වශයෙන් 10කින් අපි නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. උපරිම තව කීපයක් වැඩි වෙන්න පුළුවන් සමහර විට. ඉතින් ඒ තුලදී ඔබට ගන්න පුළුවන් ප්‍රයෝජන ටික ඔබ ගන්න උත්සාහවන්ත වෙන්න. ඉතින් ඔබේ තියෙන උනන්දුව මත තමයි ඉදිරිය තීරණය වෙන්නේ. ඒ නිසා ඔබත් මේ කරුණ පුහුණු කරනවා නම් ඔබ මේ කියන ධර්ම කරුණ වලට ධර්මානුකූලව එකඟ වෙන්න බලාපොරොත්තු වෙන ඉදිරියට කටයුතු කරනවා නම් අපට ඒ සමග යම්කිසි දුරක් යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. එහෙනම් හොඳයි අපි අදට මෙතනින් නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටම බොහොම පිං. ඉතින් ධර්මයේ පිළිබඳව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඔබට තියෙන වෙන වැඩ කටයුතු වලින් බැහැර වෙලා එතැමිට වෙන වැඩ කරමින් හෝ ඔබ මේකට සහභාගී වීම හැම දිනම අපි අගය කරනවා. ඉතින් ඔබට මේ කුසලයේ බලයෙන් ඔබේ සියලු කටයුතු සාර්ථක වෙලා ඔබේ ඥාතීන්ගේ දරුවන්ගේ කටයුතු සාර්ථක කරගෙන ඔබ බලාපොරොත්තු වෙන ඒ දැහැමි ජීවිතය වඩා වඩාත්ම සඵල කරගන්නටත් නිදුක නිරෝගීව මේ කටයුතු සිදු කරගන්නටත් ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපනමින් මියගිය ඥාතීහු දනුමෝදන්ව සුවපත්ත්වවා කියන පැතුමෙන් අපේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල හේතුවෙන් සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. පින තුන් සිදු කරන සියලු දැහැමි කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදයත් සැලසේවා. දෙවියනටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කින පැතුමෙන් අපි දෙවෙනටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, පින්තුන් හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මවල හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා. සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සන්හස අපි ඔක්කෝ මේ රැස් කරගත්ත කුසල් කුසල පින් සන්හන්සේට අනුමෝදන් වේවා කියලා දෙපස් නමස්කාර කරලා හොඳයි. බොහොම ස්තුතියි, බොහොම පින්. සාදු සාදු සාදු. හොඳයි, හැම දෙනාටම බොහොම ස්තුතියි, බොහොම පින්. තෙරුවන් සරණයි. Tiran sermaye. Tiran sermaye.